ගෞරවනීය මහා සංඝරත්නය අවසරයි සදහවත් වාසනාවන්ත පින්තුනි අද දින මේ වැඩිහිටි ආදරණීය දෙමෝපියන්ගේ ආශිර්වාදය මත මේ දූ දරුවන් හැම දෙනාගේම සහභාගීත්වයෙන් ඉතාම වටිනා ආශිර්වාදාත්මක පින්කමක් සිදු කරලා නිමාවටපත් වෙච්ච අවස්ථාව විශේෂයෙන්ම චාමර මහත්මයාටත් ලක්ෂ්මී මහත්මියටත් ආශිර්වාද පින සිදු කරපු මේ උතුම් දානමය පින්කමයි නිමාවටපත් වුනේ. මම හිතන්නේ ඔබ දෙපළගේම ජීවිතයේ ඉතාම අනුස්මරණීය අවස්ථාවක් මේ සමරන්නේ. ඉතින් ඒ ජීවිතයේ ඉතාම වැදගත් අවස්ථාවෙහි ඔබ ඉතාම ශ්‍රද්ධාවන්ත පිරිසක් විදියට බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් ඇසුරු කරමින් ඔබේ ජීවිතයට ලබා ගන්න පුළුවන් ඉහළම ආශිර්වාද ලැබෙන විදියට මේ පින්කම සිදු කළේ. ඉතින් ඔබ දෙපළටම උගන් සතුරු වෙන්න පුළුවන් දෙපළගේ ආදරණීය අමල තාත්තලා ළඟට ගෙන්වාගෙන ඔබේ ජීවිතයේ මේ වැදගත් අවස්ථාවේ මේ වගේ රටකදී ඔබට ඔබේ ජීවිතයේ මේ අවස්ථාව සමරන්න ලැබීම පිළිබඳව. ඉතින් ඒ අතින් ඔබ ඉපදෙච්ච රටෙන් බොහෝ ඈත හිටියත් ස්වාමින් වහන්සේලා ඇසුරු කරගෙන විහෙර විහාරස්ථාන ඇසුරු කරගෙන මේ වගේ දාන ආදී පින්දාම් සිදු කළම ඒ ඔබේ ජීවිතයේ වැදගත් අවස්ථාව සමරන්න ලැබීම ඊටත් වඩා භාග්‍ය සම්පන්න අවස්ථාවක්. එනිසා ස්වාමින් වහන්සේලා හැටියට ඔබ දෙපළට මා ආශිර්වාද කරනවා බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් ආශිර්වාදයෙන් මේ ස්වාමින් වහන්සේලා රකින්න සීලාදී ප්‍රතිපත්ති වල ආනිසංසයෙන් ඒ වගේම ඔබ කලාව මේ පින්කම ආනිසංසයෙන් සහ මේ විහාරස්ථානයේ ආරම්භ කළ කාලයේ පටන් මේ මොහොත දක්වා සිදු කරපු සියලුම පින්කම ආනිසංසයෙන් විශේෂයෙන්ම චාමර මහත්මයාටත් ලක්ෂ්මී නෝනටත් ඔබ දෙපළගේම අනාගත ජීවිතය හැමතින්ම සඵල වේවා සෞභාග්‍යමත් වේවා නිදුක්ව නිරෝගීව ඔබ දෙපළම බලාපොරොත්තු වන සියලු සත් ප්‍රාර්ථනා සමෘද්ධිමත් වන වාසනාවන්ත සුභානාගතයක් වේවා කියලා අපි දෙපළට මා ආශිර්වාද කරනවා. පින්තුනි මේ අවස්ථාවේ දෙක අතකින් අපි තුනුරුවන් ඇසුරු කරගෙන මෙවැනි පින්කම් කරන අතරේදී බුදුරජාණන් වහන්සේගේ සදහම් පණිවිඩයත් අපි මෙවැනි අවස්ථාවකදී මැනවින් ශ්‍රවණය කළ යුතුයි. ඉතින් අපේ ගරුතර ස්වාමීන් වහන්සේලා ඉතාම වැදගත් කරුණ මේ අවස්ථාවේදී සඳහන් කළා. ඉතින් මනුස්ස ලෝකයේදී අපි මේ වගේ සම්බුද්ධ ශාසනයක් ලැබු අවස්ථාවේදී දෙදෙනෙක් මේ වගේ එකට එකතු වෙලා යුග දිවියක් ආරම්භ කරන අවස්ථාව ජීවිතයේ භාග්‍ය සම්පන්න අවස්ථාවක් විදිහට සලකන්න පුළුවන්. ඒ භාග්‍ය සම්පන්න අවස්ථාව සමරන කොට අපේ දෙමව්පියන් අපේ ළඟ ඉන්න ලැබීම ඊටත් වඩා එක භාග්‍යයක් විදිහට සලකන්න පුළුවන්. අන්නේ ජීවිතයේ සඵල කරගන්නේ කොහොමද කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කළා. අපි දෙන්නෙක් එකතු වෙනකොට අපි ආරම්භයේදීම දෙන්නෙක් මුණගැහෙන්නේ අපේ රූප සම්පත්තියත් එක්ක. ඔවුන්ගේ දර්ශනයෙන් තමයි අපි මුලින්ම දෙන්නෙක් හඳුනාගන්නේ. මුලින්ම දෙන්නෙක්ගේ හිත යන්නේ ඔවුන්ගේ රූපයට. නමුත් ඒ රූපේ හැමදාම එක වගේ තියෙන්නේ නැහැ. අන්නේ රූපේ ටිකෙන් ටික වයසට යනවා. වියපත් වෙනවා. අන්නේ රූපය වෙනස් වෙද්දී වියපත් වෙද්දී අපට දෙන්නා සමග බොහෝ කාලයක් එකට යන්න පුළුවන්කම තියෙන්නේ අපේ අභ්‍යන්තරයේ තියෙන ගුණධම් එක්ක. අන්නේ ගුණධම් කොහොමද ටිකෙන් ටික වැඩි දියුණු කරගන්නේ කියන එකයි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ. ඒ ගුණධම් වල පළවෙනි ගුණාංගය තමයි කලගුණ සැලකීම, කෘතඥතාවය, gratitude කියන ගුණාංගය. මෙන්න මේක තමයි මිනිසෙක් වශයෙන් තියෙන ඕන පළවෙනි ගුණාංගය. මේ ගුණාංගය තියෙනවා නම් අපට දෙන්නෙක් එක්ක බොහෝ කලක් ජීවත් වෙන්න පුළුවන්. නමුත් ඊටත් වඩා ඉදිරියට ගිහිල්ලා තවත් ගුණාංග රාශියක් බුදුදහමෙන් හඳුන්වනවා. ඒක ගුණාංගයක් තමයි දානය, පරිත්‍යාගශීලීත්වය කියන එක. අපි ඕනොන් පිළිබඳව යම් යම් දේවල් බෙදා හදා ගන්නවා. හුවමාරු කර ගන්නවා. අපේ ආදරය සෙනෙහස විතරක් නෙවෙයි. අපි බඩමුට්ටු වලින් උපකරණ වලින් කාලයෙන් ඕනොන්ට උපකාර කර ගන්නවා. මේකත් අපේ තියෙන ගුණාංගයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කළ සමචාගා කියලා කාරණයක්. දෙන්නම සමාන වූ පරිත්‍යාගශීලීත්වයෙන් යුක්ත වෙන්නට ඕන. දෙන්නම අනිත් කෙනා වෙනුවෙන් යම් කිසි කැපවීමක් පරිත්‍යාගයක් කරන්න බලාගෙන ඉන්නට ඕන. ඔවුන්ට විතරක් නෙවෙයි ඔබ දෙපළගේම අම්මා තාත්තා වෙනුවෙනුත් කිසියම් පරිත්‍යාගයක් අත්හැරීමක් ඔබ සිදු කරන්නට වෙනවා. එහෙම වුණොත් තමයි මේ ගමන ඔබට හුඟක් කල්‍යාණයට පුළුවන්කම තියෙන්නේ. මේ පරිත්‍යාගශීලීත්වයත් සමචාගා කියන ගුණයත් ඉහළ ගුණාංගයක් විදිහට දෙන්නෙක් බොහෝ කලක් සමගියෙන් කාලය ගත කරන්න හේතු වන ගුණාංගයක් විදිහට බුදුරජාන් වහන්සේ දේශනා කළා. ඒනොත් නොනවති තවත් ඉහළ ගුණාංගයක් තියෙනවා. ඒ තමයි සමශීලා කියන ගුණාංගය. සමශීල සිල්වන්ත බවින් සමාන වෙන්නට ඕන. විශේෂයෙන් බෞද්ධයන් විදිහට අපි පංචශීල ආරක්ෂා කරන්නට ඕන. ප්‍රාණඝාතය, සොරකම, කාමමිත්‍යාචාරය, බොරු කීම, මත්ද්‍රව්‍ය භාවිතය කියන මෙන්න මේ දුර්ගුණ වලින් වැළකීලා පංචශීල ආරක්ෂා කරනවා නම් ඔවුනොන් දෙන්නා කිරීම ලොකු ගෞරවයක් විශ්වසනීයත්වයක් ඇති වෙනවා. මේ පංචශීලය දෙන්නාම ආරක්ෂා කරනවා නම් දෙන්න කොහේ ගියත් දෙන්න ගැන කවදාවත් සැකයක් හටගන්නේ නැහැ. ගෙදරින් කොයි වෙලේ පිටත් වෙලා ගියත්, ගෙදරට කොයි වෙලේ ආවත් කවදාවත් ඕනෝන් ප්‍රශ්න කරන්නේ නැහැ ඔයා කොහෙද ගියේ කියලා. දෙන්න ගැනම ලොකු විශ්වසනීයත්වයක් තියෙනවා මෙන්න මේ සිල්වන්ත භාවයත් එක්ක. ඒ විතරක් නෙවෙයි දෙන්න අතරේ ලොකු ගෞරවයක් හටගන්නවා. ඕනෝන් සිල්වන්ත කියලා දැනගන්නකොට අනිත් කෙනාගේ ලොකු ගෞරවයක් විශ්වාසයක් හටගන්නවා. අනේ නිසා මෙන්න මේ සිල්වන්ත භාවය විශේෂයෙන් පංචශීලය අඛණ්ඩව ආරක්ෂා කරන්න පුළුවන් නම්, ඒ වගේම අනිත් කෙනාට දැනෙනවා නම් ඔබ පංචශීලය ආරක්ෂා කරන කෙනෙක් කියලා, අන්නේ තුලින් මේ ගමන බොහෝ කාලයක් සාමකාමීව ඔබට යන්න පුළුවන්කම තියෙනවා. ඊළඟ ගුණාංගයේ හැටියට සඳහන් කරන සමසද්ධා කියලා කාරණය. සද්ධා කියන්නේ එකතකින් බුදු දම සංඝ කියන තෙරුවන් කෙරේ තියෙන විශ්වාසය. ඒ විතරක් නෙවෙයි ඔවුන්ගේ ළඟ තියෙන ගුණාංග පිළිබඳව තියෙන විශ්වාසනියත් ඒ. ඔවුන්ට ගරු කරන ස්වභාවය. මෙන්න මේකත් ඔවුන්ගේ ළඟ තියෙන ගුණාංගයක් විදිහට දක්වනවා. ඊතර තව සුවිශේෂ ගුණාංගයක් තියෙනවා, අවංක භාවය කියන ගුණාංගය. දෙන්න දෙන්නට අවංක වෙන්නට ඕන. මෙන්න මේ අවංක භාවය තියෙනවා නම් පින්නතුනි, කොයිතරම්කට ආර්ථික දුෂ්කරතාවක්, කොයිතරම් ලෙඩ දුක් ආවත්, කොයිතරම් අපේ රූපේ වෙනස් වෙලා ගියත්, ඇතැම්ක ලෙඩක් ඇදලා අපේ ශරීරය කැලක් අයින් කරන්න වෙනටත් පුළුවන්. ඇතැම්කට මූණ ලස්සනද තියෙන මූණ ඇතැම්කට වෙනස් වෙලා යන්නටත් පුළුවන්. නමුත් එහෙම වුණත් අපේ ළඟ තියෙන මෙන්න මේ ගුණාංග නිසා කවදාවත් දෙන අතරලා යන්නේ නැහැ. මේ අවංක භාවයේ නැමැති ධම්මලෙන් අපි දෙන්නම බැඳිලිනවා. එන්න මේකත් ගුණාංගය. මේ අතර බුදු දහමේ තමයි සුවිශේෂ ගුණාංගයක් කියනවා සමපඤ්ඤා කියලා කරණේ. මේක වෙනත් කිසිදු දහමක සදාචාරවත් සමාජයක කිසිම තැනක සාකච්ඡා නොකරපු සුවිශේෂ ගුණාංගයක් විදිහට බුදු දහමෙන් හඳුනා දෙනවා ප්‍රඥාවෙන් සමාන වෙන්නට ඕන. අපි අර කළගුණ සැලකීමෙන්, දන් දීමෙන්, සිල්වන්ත භාවයෙන්, අවංක භාවයෙන් විතරක් නෙවෙයි බුදු දහමේ ඉහෙලීම සඳහන් වන ප්‍රඥා සම්පතිය ලැබීම සඳහාත් අපි කටයුතු කරන්නට ඕන. ඒ මොකද්ද? අපේ ජීවිතයේ සිදුවන යථාර්ථය පිළිබඳව නුවණින් තේරුම් ගන්න එක. ඇත්තටම අපේ ජීවිතේට මොකද වෙන්නේ කියන එක. අපි බොහෝ වෙලේ ජීවත් වෙන මේ රූපේ මත යැපිලා අපි හිතන්නේ නිතර බාහිර රූපයක් තියෙනවා කියලා ලෝකේ. රූපයක් තියෙන බව බුදු දහමේ දේශනා කරනවා. සතර මහා භූත රූප වලින් හැදිච්ච රූපයක් මේ ලෝකේ තියෙනවා. හැබැයි ඒ රූපය කියන එක නිර්මාණය වෙන්නේ ඒ මොහොතේ අපේ සිතට සාපේක්ෂව. අපි ඇහැට දකින රූපය නිර්මාණය වෙන්නේ ඇසේ ස්වභාවයට අනුව, ඇස තීරණය වෙන්නේ මේ මොහොතේ අපේ මානසික ස්වභාවයට අනුව. දැන් මේ මොහොතේ ඔබට මිනිස්යන් කිරි විතරයි මේ වටේ පේන්නේ. නමුත් ඔබේ කර්මයෙන් මනස වෙනස් වුණොත් ඇස වෙනස් වෙනවා. මෙතන දැන් නොබෙනන සත්‍යං රාශියක් ඔබේ ඇහැට පේනවා. එතකොට මෙන්න මේ යථාර්ථය තුළින් එකතකින් රූපයේ වෙනසක් තියෙනවා. අනිත් අතින් ඒ රූපය අපි තේරුම් ගන්නකොට අපි නිතරම තේරුම් ගන්නේ මනසින්. මනස සම්බන්ධව තමයි, මනසට බද්ධ වෙලා තමයි මේ සියලුම රූප අපි හඳුනාගන්නේ. ඒ විතරක් නෙවෙයි, මනසින් ඒ රූපය හඳුනා ගන්නකොට අර ඇසට කන්ටැක්ට් වෙච්ච මුල් රූපේ නිරුද්ධ වෙලා තියෙනවා. අපි මේ සියල්ලක්ම තේරුම් ගන්නේ මනසින්. අන්නේ තේරුම් ගන්න මනසක් අනිත්‍ය කියලා තේරුම් ගන්නවා නම් ඒ හට ගැනීම නිරෝධය, උදයම්බය, සමුදය වැය මෙන්න මේක තේරුම් ගන්න පුළුවන් නම් මෙන්න මේත් එක්ක අපේ ජීවිතයේ බාහිරින් එන සියලුම දුක්ඛම් කටවල නිදහස් වෙන්න මාර්ගයත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. යම් කිසි කෙනෙකුට මෙන්න මේ ප්‍රඥාව නැවත ගුණාංගය දිනු කරගන්න පුළුවන් නම් ඔහුට අනිත් පල්ලෙහා තියෙන සියලුම ගුණාංග ටික નિરાයාසයෙන්ම ඔහුගේ ජීවිතයේ යහපත පිණිස පවදිනවා. ඉතින් අපි මේ ඊටාම වටිනා මනුස්ස ආත්ම භාවයක් සම්බුද්ධෝත්පාද කාලයක් බුදු දම සංඝ කෙන තෙරුවන් මේ ලබාගත්තු ආස්ථාවේදී අපේ ජීවිතේ කාටකින් ගිහිපෙන්න තුන ඇතියට ඔබ යුග ජීවිතපත් වෙලා ඔබ නිදුක්ව නිරෝගීව සතුටින් බොහෝ කාලයක් ජීවත් වෙනවා දකින්නට ස්වාමින් වහන්සේලා විදිහට අපි කැමැති. අන්නේ ජීවිතේ නිකම්ම ගත වෙන ජීවිතයක් නෙවෙයි. ඒ ජීවිතය සතුටින් ගත කරන ජීවිතයක් වෙන්නට ඕන. අපේ බලාපොරොත්තු සඵලන ජීවිතයක් වෙන්නට ඕන. ඒ විතරක් නෙවෙයි. ඒ ජීවිතය අත්හැරලා යන දවසේදී සතුටින් අපේ ජීවිතෙන් නික්මෙන්නට පුළුවන්කම තියෙන්නට ඕන. නකුල මාතා නකුල පිතා කියලා දෙන්නේ බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටියා. ඔවුන් දෙන්න බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා, ස්වාමීනි අපේ ජීවිත කාලෙම අපි සමගින් ජීවත් වුණේ. අපි කිසිදාක වාද වෙන්නේ නැති කරගත්තේ නැහැ. අසමග වුණේ නැහැ. බැල්මකින්වත් කෙනෙක් ගැන අමනාපෙන් අපි බැලුවේ නැහැ. අපි මේ ජීවිතයේ සතුටෙන් හිටියා. ඒ විතරක් නෙවෙයි, මරණය මැද ජීවිතයේ ඊළඟ ආත්මභාවයේ අපි දෙන්න එකතු වෙන්න කැමතියි කියලා. ඊළඟ ජීවිතයේත් අපි අඹු සැමියන් විදියට නිවන් දකින කම්ම සසර ගමන් කරන්න, සසර ගත කරන්න කැමතියි කියලා. මෙන්න මේක තමයි පිනතුනේ බෞද්ධ ජීවිතයේ ප්‍රධාන සාරය බවට පත් වෙන්නේ. ඒ නිසා බෞද්ධයන් විදියට අපි අපේ පෙරපිනින් මනුෂ්‍ය ජීවිතයක් ලබාගෙන අපේ කර්ම ශක්තිය අනුව දෙන්න එකතු වෙලා ඒ එකතු වෙච්ච දෙන්නාගේ සමාන ගුණාංග හුඟක් තියෙන පුළුවන්. අපේ ස්වාමීන් වහන්සේ සඳහන් කර විදියට ඇතැමිට 60% සමාන වෙන්න පුළුවන්, 80% සමාන වෙන්න පුළුවන්, 90% සමාන වෙන්නත් පුළුවන්. හැබැයි 100% නම් සමාන වෙන අවස්ථාවක් සමාන නොවන කාරණා ටිකක් තියෙනවා. අන්නේ සමාන නොවන කාරණා ටික විඳ දරා ගන්නයි ඉවසන්නයි අපේ අධ්‍යාපනය අවශ්‍ය වෙන්නේ. අන්නේ ඊටු ටික පුරව ගන්න තමයි අපිට මේ ධර්මයක් අවශ්‍ය වෙන්නේ. අන්නේ ධර්මයෙන් අපට ඉඩකඩ සංසා දෙනවා. අන්නේ අසමාන ටික විඳ දරාගෙන ඒ ටික යම් කිසි කැපවීමක් කරලා සතුටෙන් කාලය ගත කරන්න. අන්න ඒකට තමයි ඔබ මේ ස්වාමීන් වහන්සේලාට දානෙ පූජා කරලා මේ ආශිර්වාදය ලබා ගන්නෙ. අන්න ඒ අඩුව සපුරා ගන්නටයි මේ අනුශාසන අහලා අපි ධර්මයෙන් පෝෂණය වෙන්නේ. ඉතින් එහෙම කටයුතු කරන්නට චාමර මහත්මයාට, ලක්ෂ්මී නෝන්ටත් ඔබේ සිතේ සියලු බලාපොරොත්තු සඵල වෙන සුභම සුබ අනාගතයක් සැලසේවා කියලා අපි ස්වාමීන් වහන්සේලාට ආශිර්වාද කරනවා. ඉතින් වග්ම සතුරට පත්වන්න මේ විහාරස්ථානය ඇසුරු කරගෙන මේ කුඩා දරුවන් හැම දිනෙකම සහභාගී කරගෙන ලක්ෂණ පින්කමක් කළේ. ඉතින් ඒ දරුවන්ගේ ජීවිතයට ලොකු ආශිර්වාදයක් සිඳවන පින්කමක්. ඉතින් ඒ ඕස්ට්‍රේලියාවෙන් ගිලා ආපු පින්නතුන් බොහෝ දුර රටක ඉඳලා මේ රටට ඇවිල්ලා ඉතින් තමගේ සහෝදරයාගේ ඒ විවාහ උත්සවයට සම්බන්ධ වෙනව විතරක් නෙවෙයි, මේ වගේ ලක්ෂණ පින්කමකුත් ඔබට සිදු කරගන්න ලැබුණා කියලා මම හිතන්නේ ඒකත් ඔබේ ජීවිතයේ ලොකු මතක සටහනක් බවට පත් වෙයි. ඉතින් මේ පින්වන්ත දරුවන් හැම දෙනාගම සම්බන්ධ කරගෙන ඒ දරුවන්ගේම දෑතින් ස්වාමීන් වහන්සේලාට දානය පූජා කරලා ලක්ෂණ පින්කමක් සිදු කළගත්තා. ඒ නිසා චාමර මහත්මාත්, ඒ ලක්ෂ්මී නෝනත් හැමදාම මේ පින්කම ගැන හිතලා සතුටටපත් වෙන්න. ඔබේ ජීවිතයේ මේ නව යුග ජීවිතය පටන් ගත්තේ මේ වගේ පන්සලකට ගිහිල්ලා ලක්ෂණ පින්කමක් කරලා ස්වාමීන් වහන්සේලාගේ ආශිර්වාදය ලබාගෙනයි අප මේ ජීවිතය ආරම්භ කළේ කියලා හැමදාම සතුටටපත් වෙන්න. ඒ ආශිර්වාදය ඔබේ ජීවිතයේ පුරාම රැඳේ කියලා අප බලාපොරොත්තු වෙනවා. ඉතින් රැස් කරගත් නියුතුම් පින්කම ආනිසංසයෙන් අපේ දෙවියන්ටත් මේ පින් අනුමෝදන් කරවමු. සම්මිය දෘෂ්ටික දෙවියනුත් මේ පින් අනුමෝදන්ව ඔබේ සියලු කටයුතු සඵල කරගන්නට දෙවියන්ගේ ආශිර්වාදයක් සැලසේවා. දෙවියනුත් මේ පින ලබාගෙන දිවිසුරු වර්ධනය කරගන්නා ගමන් ලෝකයක් සම්බුද්ධ ශාසනයක් බොහෝ කලක් වරක දෙත්වා කියන පැතුමෙන් අපි දෙවිනටත් පුණ්‍ය අනුමෝදනා කරමු. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පන්ති සින්දියා. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පන්ති සින්දියා. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පන්ති සින්දියා. රැස්කරගත් නූතන පුණ්‍ය ධර්මයන් අප නමින් මිය ගොස් පින් බලාපොරොත්තු වෙන සිටින ඥාති හුද අනුමෝදන්ව ඒ හැමදෙනාම පරලොවින් සුවපත්ව ඔබේ ජීවිතවලටත් ඒ මියගේ ඥාතීන්ගේ ආශිර්වාදයක් සලසා දෙත්වා. මේ පින සුවපත් වේ හැකි යම් තාක් සත්‍යම් විශ්වයේ කොතනම වෙත්නම් ඒ සියලු සත්වෝද මේ පින දැක සුවපත්ව අවසන උතුම් වූ නිවනින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාවත් ඇතුව අපේ මියගිය ඥාතීන්ටත් පුණ්‍ය ආනුමෝදනා කරමු. ඉදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඉදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. හොඳයි පින්තුන් හැම දිනෙකම බොහොමත්ම සතුටට පත්වන්න ඔබේ දෑතින් අද දින සිදු කරන්න බලාපොරොත්තුණු දානමය පින්කම බලාපොරොත්තුණු ආකාරයෙන්ම ඉතාම ලස්සනට ශ්‍රද්ධාවෙන් සිදු කරගන්න ලැබුණා කියලා මේ උතුම් පින්කම යන සංසයෙන් ඔබ හැම දිනාටම මෙලොව වශයෙන් නිරුක් නිරෝගී සම්පත්තිය කිර ජීවනයේ සැලසේවා. ජීවත් වෙන කාලයේ සතුටෙන් සැනසීමෙන් ජීවත් වන්නට මේ උතුම් පින්කමත් ඔබ හැම දිනාටම ආශිර්වාදයක් වේවා. සසර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවයත් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. අභිවාදන සීලස්ස නිච්ඡං වන්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩන්ති ආයුවන්නෝ සුඛං ආයුරාරෝග්‍ය සම්පන්ති සග්ග සම්පන්ති මේවච අතෝ නිම්බාන සම්පන්ති ඉමේනාතේ සමිජ්ජතු.